චතුරාර්ය සත්‍ය පුනච පරං භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්කවේ භික්ඛු ඉදං දුක්ඛාන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති පදගතාර්ථ පුනච පරං වෙනත් භාවනාවක් කියමි භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි චතුසු අරිය සච්චේසු චතුරාර්ය සත්‍ය නම් වූ කතංච කෙසේද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ චතුසු අරිය සච්චේසු චතුරාර්ය සත්‍ය නම් වූ ඉද මේ කරුණෙහිලා භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ඉදං මේ වනාහි දුක්ඛාන්ති පරම සත්‍යක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වයයි යථා භූතං යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම පජානාති මනාකොට දැනගනි අයං මේ වනාහි දුක්ඛ සමුදයෝති එම දුක්ඛිත තත්වය පරම සත්‍යක් වශයෙන් මූලික වූ කාරණේයයි යථා භූතං යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම පජානාති මනාකොට දැනගනි අයං මේ වනාහි දුක්ඛ නිරෝධෝති පරම සත්‍යක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කොට එම දුක්ඛිත තත්වය සදහටම නිරුද්ධ කර දැමීමයයි යථා භූතං යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම පජානාති මනාකොට දැනගනි අයං මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති එම දුක්ඛිත තත්වය නිරුද්ධ කිරීම පිණිස පරම සත්‍යක් වශයෙන් අනුගමනය කළ යුතු ඒකායන වැඩපිළිවෙලයයි යථා භූතං යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම පජානාති මනාකොට දැනගනි පද ගැලපීම පින්වත් මහණෙනි වෙනත් භාවනාවක් කියමි භික්ෂුව චතුරාර්ය සත්‍ය නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි භික්ෂුව චතුරාර්ය සත්‍ය නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි මෙකරුණෙහිලා භික්ෂුව මේ වනාහි පරම සත්‍යක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වයේයි යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගනි මේ වනාහි එම දුක්ඛිත තත්වයට පරම සත්‍යක් වශයෙන් මූලික වූ කාරණේයයි යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගනි මේ වනාහි පරම සත්‍යක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කොට එම දුක්ඛිත තත්වය සදහටම නිරුද්ධ කර දැමීමයයි යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගනි මේ වනාහි එම දුක්ඛිත තත්වය නිරුද්ධ කිරීම පිණිස පරම සත්‍යක් වශයෙන් අනුගමනය කළ යුතු ඒකායන වැඩපිළිවෙල යයි යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගනි විස්තර සතර සතිපට්ඨානය මුළුමනින්ම යොමු වී තිබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසය. ඒ සඳහා අනුගමනය කළ යුතු එකම වැඩපිළිවෙල සතිපට්ඨානයම බැවින් මෙය හඳුන්වන්නේද ඒකායන මාර්ගය වශයෙනි. එහෙයින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යද සතර සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවට ඇතුළත් කොට වදාළහ. විස්තර වශයෙන් මනාව පෙන්වා දී වදාළහ. මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් උන්වහන්සේගේම අදහස් මෙසේ දැනගනිමු. පින්වත් මහණෙනි, මේ පරම සත්‍ය හෙවත් ආර්ය සත්‍ය හතරකි. මේ සත්‍ය හතර වනාහි ලෝකයේ පවතින සැබෑම වූ තත්වයක් වෙයි. තථානි, කිසිසේත් වෙනස් නොවන සැබෑම තත්වයක් වේ. අවි තථානි, කිසිසේත් වෙනස් ස්වභාවයකට පත්වන තත්වයක්ද නොවේ. අනන්‍යතානි. තත සූත්‍ර සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, මේ හිරු සඳු දෙදෙන ලෝකයේ පහළ නොවන තාක්ම හාත්පස සිසාරා පැතිර බැබලී යන මේ ආලෝකය පහළවීමක් නැත. ඝන අන්ධකාරයම පවතී. මහා කළුවරම පවතී. දහවල රාත්‍රී කියා දෙයක් නැත. මාස අර්ධ මාස කියාද දෙයක්ද නැත. ඍතු සංවත්සර කියා දෙයක් නැත. පින්වත් මහණෙනි, මියම් දවසක මේ හිරු සඳු දෙදෙන ලෝකයේ පහළ වෙයිද? අන්න ඒ දවසේ සිට හාත්පස සිසාරා පැතිර බැබලී යන ආලෝකයක පහළ වීම වෙයි. එකල්හි ඝනාන්ධකාරයක් නැත, මහා කළුවරක් නැත. එකල්හිම දහවල රාත්‍රී කියා දෙයක් පෙනෙයි. මාස අර්ධ මාස කියා දෙයක් පෙනෙයි. ඍතු සංවත්සර කියා දෙයක්ද පෙනෙයි. ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වනතාක් හාත්පස සිසාරා පැතිර බැබලී යන සද්ධර්මය නැමැති ආලෝකයේ පහළවීමක් නැත. අවිද්‍යාව නම් වූ ඝනාන්ධකාරයම පවතී. මහා කළුවරම පවතී. ඒ තාක්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දේශනා කිරීමක් නැත. අර්ථ දැක්වීමක් නැත. පහදා දීමක් නැත. ඉස්මතු කොට පෙන්වා දීමක් නැත. මෙහි තේරුම අබුද්ධෝත්පාද කාලයන්හිදී මේ චතුරාර්ය සත්‍ය ගැන යාන්තමින්වත් දැනගන්න ක්‍රමයක් නැති බවය. එහෙත් පින්වත් මහණෙනි, යම් දවසක තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වනසේක්ද, එකල්හි පමණක් හාත්පස සිසාරා පැතිර බැබලී යන සද්ධර්මය නැමැති ආලෝකය පහළ වේ. එකල්හි අවිද්‍යාව නම් වූ ඝනාන්ධකාරය දුරු වී යයි. මහා කළුවර දුරු වෙයි. එකල්හි පමණක් චතුරාර්ය සත්‍ය ධර්මයක් ගැන දේශනා කරනු ලැබෙයි. අර්ථ දක්වනු ලැබෙයි. පහදා දෙනු ලැබෙයි. ඉස්මතු කොට පෙන්වා දෙනු ලැබෙයි. ဒုတိය සූර්ය සූත්‍ර සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නොගැනීම නිසා, ප්‍රත්‍යක්ෂ කර නොගැනීම නිසා මේ සාදීර්ඝ වූ සංසාරයේ මටද ඔබලාටද සැරිසරන්නට සිදුවිය. ආත්මභාවයෙන් ආත්මභාවයට දිවියන්නට සිදුවිය. එහෙත් පින්වත් මහණෙනි, දැන් වනාහි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මා විසින් මෙන්ම ඔබලා විසින්ද අවබෝධ කරගන්නා ලදී, ප්‍රත්‍යක්ෂ කරගන්නා ලදී. එහෙන් භව තණ්හාව මුලින්ම සිඳී ගියේය. භව රහණ සිඳ බිඳ දමන ලදී. දැන් ඉතින් යලිත් කිසිදු භවයක සකස් වීමක් නැත. කෝටිගාම සුත්ත සංයුක්ත නිකාය. ඉතින් පින්වත් මහණෙනි, ඔබගේ යහළු මිත්‍රාදීන් ඥාති හිතෛෂීන් කෙරෙහි ඔබ තුල අනුකම්පාවක් තිබේ නම් ඔවුන්ද ඔබේ අදහසට සවන් දෙන්නට කැමති නම්? පින්වත් මහණෙනි, ඔවුන් හටද මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස ඔබලා විසින් මනාකොට කියා දිය යුතුය, පහදා දිය යුතුය, අවබෝධයෙහි පිහිටුවාලිය යුතුය. මිත්ත සුත්ත සංයුක්ත නිකාය. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් ඇට්ටේරිය කොළ බිම වැටී තිබුණ කොළ අහුරක්ගෙන හැර පෑසේක. පින්වත් මහණෙනි, මේ ගැන කුමක් සිතෙන්නේද? මේ අතෙහි තිබෙන ඇට්ටේරිය කොළද වැඩි, නැතිනම් මේ මහා ඇට්ටේරිය වනයේහි තිබෙන කොළද වැඩි? භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඔය ශ්‍රී හස්තේහි තිබෙන්නේ ඇට්ටේරියා කොළ ඉතාම ස්වල්පයකි. එහෙත් මේ මහා ඇට්ටේරියා වනයේ නම් ඇට්ටේරියා කොළ අති විශාල ප්‍රමාණයක් තිබේ. එමෙන්ම පින්වත් මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් විශේෂිත වූ අවබෝධ ඥානයෙන් අවබෝධ කරන ලද අනන්ත දේ අතර ඔබලාට නොපැවසූ බොහෝ දේ තිබේ. ඔබලාට පවසා තිබෙන්නේ ඉතාම ස්වල්පයකි. අනෙක් දේ නොපවසන ලද්දේ මක් නිසාද? පින්වත් මහණෙනි, අනෙක් ඒවායේ කිසි අර්ථයක් නැත. උත්තම ජීවිතයකට අදාළද නැත. දුකෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුකින් නිදහස් වීම පිණිස, සදහටම දුක් සංසිඳුවාලීම පිණිස ජීවිතයේ ඇත්ත තත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස උපකාරී නොවේ. එහෙත් පින්වත් මහණෙනි, මා විසින් පුනපුනා පවසන ලද්දේ කුමක්ද? එනම් මේ චතුරාර්ය සත්‍යයයි. පින්වත් මහණෙනි, මා විසින් මේ චතුරාර්ය සත්‍ය පවසන ලද්දේ මක් නිසාද? පින්වත් මහණනි, මේ චතුරාර්ය සත්‍ය අතිශයින්ම අර්ථවත්ය. උත්තම ජීවිතයකට මුළුමනින්ම අදාළ වෙයි. දුකෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුකින් නිදහස් වීම පිණිස, සදහටම දුක් සංසිඳුවාලීම පිණිස ජීවිතයේ ඇත්ත තත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම උපකාරී වෙයි. සිංසපා සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, එක්තරා මනුෂ්‍යයෙක් එක සිදුරකින් යුතු වියදණ්ඩක් මහා සාගරයට විසි කරන්නේ යැයි සිතමු. එවිට ඒ වියගස මහසයුරේ ඒ මේ අත පාවෙවි තිබෙන අතරේ එක ඇසක් පමණක් පෙනෙන කැස්බෑවෙකු අවුරුදු 100කට වරක් මුහුදු පතුලේ සිට උඩට එයි. ඒ කැස්බෑවා එසේ වතුරෙන් උඩට එද්දී අර මුහුදේ පාවෙන වියදණ්ඩේ සිදුරෙන් බෙල්ල දමා බැලුවම සිදුව හැකි දෙයක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඉතා කලාතුරකින් එවැන්නක් සිදුවිය හැක. පින්වත් මහණෙනි, සිය වසරකට වරක් උඩට එන කන කැස්බෑවා විය සිදුරෙන් ගෙල දමා අහස බැලීම සුළු කලකින් වුවත් සිදුවිය හැකිය. එහෙත් පින්වත් මහණෙනි, යම් හේකින් පවට ලැජ්ජාවක් බයක් නැති අඥාන තැනැත්තා එක්වතාවක් අපායට වැටුනොත් ඒ තැනැත්තා හට යළි මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඊට වඩා ඉතාම දුෂ්කරයයි කියමි. එසේ වන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි, අපායෙහි සීල ආදී ගුණධර්ම රැකීමට අවස්ථාවක් නැත, පින් දහම් කිරීමක් නැත. අපායෙහි තිබෙන්නේ ඔවුනොවුන් මරාගෙන කෑමකි, දුර්වලයා ගොදුරු කර ගැනීමකි. සත්වයාට මෙමනි ඉරණමක් සකස් වෙන්නේ කුමක් නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට අවස්ථාවක් නොලැබීම නිසාය. සත්‍ය අවබෝධ කරන්නට අවස්ථාවක් නොලැබීම නිසාය. එහෙන් පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස හැකිතා කැපවි උත්සාහ දැරිය යුතුය. ජිග්ගල සුත්ත සංයුක්ත නිකාය. එහෙයින් පින්වත් මහණෙනි, ලාමක දේ ගැන සිතමින් කල් ගෙවීමෙන් වළකින්න. එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට අයත් කාම ගුණයන් ගැන කාම සිතුවිලි සිතීමෙන් වළකින්න. ගැටීම ඇතිවන හිංසාකාරී කල්පනාවකින් වළකින්න. පින්වත් මහණෙනි, මෙවැනි දේ කල්පනා නොකළ යුත්තේ මක් නිසාද? ඔය කල්පනාවල කිසිදු හරයක් නැත. උත්තම ජීවිතයකට කිසිසේත් උපකාරී නොවේ. දුකෙහි කලකිරීම පිණිස නොපවතී, දුකින් නිදහස් වීම පිණිස නොපවතී. ජීවිතයේ ඇත්ත තත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස උපකාරී නොවේ. පින්වත් මහණෙනි, කල්පනා කළ යුතු ඉතා හොඳ දේ තිබේ. එනම් පරම සත්‍යයක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වය ගැන කල්පනා කළ යුතුය. එම දුක්ඛිත තත්වය සකස් වීමට හේතු වූ දේ ගැන කල්පනා කළ යුතුය. ඒ හේතුන් නිසා දුක්ඛිත තත්වයෙන් සදහටම නිදහස් වීමේ හැකියාව ගැන කල්පනා කළ යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ හෙවත් වැඩපිළිවෙල ගැනද කල්පනා කළ යුතුය. මෙසේ මේ චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කළ යුත්තේ මක් නිසාද? පින්වත් මහණෙනි, මේ කල්පනා ඉතාම අර්ථවත්ය. උත්තම ජීවිතයකට මහෝපකාරී වෙයි. දුකෙහි කලකිරීම පිණිස පවතී, දුකින් නිදහස් වීම පිණිස පවතී. ජීවිතයේ ඇත්ත තත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස පවතී. විතක්ක සුත්ත සංයුක්ත නිකාය. කතමංච භික්කවේ දුක්ඛං අරිය සච්ඡං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා, අපි ඒහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා. කතමංච කුමක්ද? භික්ඛවේ, පින්වත් මහණෙනි, දුක්ඛං, දුක්ඛිත තත්වය, අරිය සත්‍යං, පරම සත්‍යයක් වශයෙන් පවත්නා, ජාතිපි, ඉපදෙන්නට සිදුවීමද දුක්ඛා, දුක්ඛිත තත්වයකි. ජරාපි දුක්ඛා, ජරා ජීර්ණත්වයට පත්වීමද දුක්ඛිත තත්වයකි. ව්‍යාධිපි දුක්ඛෝ, රෝග පීඩාවන්ට ගොදුරු වීමද දුක්ඛිත තත්වයකි. මරණම්පි දුක්ඛං, මරණයට පත්වීමද දුක්ඛිත තත්වයකි. ශෝක, හදවත දුකින් වෙලා ගන්නා ශෝකය. පරිදේව, දුක දරාගත නොහැකිව නම්ගොත් කියමින් හඬා වැළපීම. දුක්ඛ, කායිකව ඇතිවන නොයවසිය හැකි පීඩා. දෝමනස්සං, මානසිකව හටගන්නා දුක් තැවුල්. උපායාසාපි, තමාට ඇති වූ දුක ගැන හිත හිතා සුසුම් හෙලීම පවා. දුක්ඛා, දුක්ඛිත තත්වයකි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, තමාහට කිසිසේත් ප්‍රිය නොවූ අරමුණු මෙන්ම පුද්ගලයන්ද සමග එක්වන්නට සිදුවීම දුක්ඛිත තත්වයකි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, තමාට ඉතාම ප්‍රියමනාප වූ අරමුණු වලින් මෙන්ම පුද්ගලයන්ගෙන්ද වෙන්වන්නට සිදුවීම දුක්ඛිත තත්වයකි. යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, තමා ලැබීමට කැමති වන්නා වූ දෙයක් නොලැබෙන්නේ වේද, එයද දුක්ඛිත තත්වයකි. සංකීත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා, ඉතාම කෙටියෙන් සියල්ල හකුලා කීවොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන උපාදාන ස්කන්ධ පහම දුක්ඛිත තත්වයකි. පද ගැළපීම. පින්වත් මහණෙනි, පරම සත්‍යයක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වය කුමක්ද? ඉපදෙන්නට සිදුවීමද දුක්ඛිත තත්වයකි. ජරා ජීර්ණත්වයට පත්වීමද දුක්ඛිත තත්වයකි. රෝග පීඩාවන්ට ගොදුරු වීමද දුක්ඛිත තත්වයකි. මරණයට පත්වීමද දුක්ඛිත තත්වයකි. හදවත දුකින් වෙලාගන්නා ශෝකය දුක දරාගත නොහැකිව නම්ගොත් කියමින් හඬා වැළපීම, කායිකව ඇතිවන නොයිවසිය හැකි පීඩා, මානසිකව හටගන්නා දුක් තැවුල්, තමාට ඇති වූ දුක ගැන සිත සිතා සුසුම් හෙලීම් පවා දුක්ඛිත තත්ත්වයන්ය. තමාහට කිසිසේත් ප්‍රිය නො වූ අරමුණු වෙන්ම පුද්ගලයන්ද සමග එක්වන්නට සිදුවීමද දුක්ඛිත තත්ත්වයකි. තමාට ඉතාම ප්‍රියමනාප වූ අරමුණු වලින් මෙන්ම පුද්ගලයන්ගෙන්ද වෙන්වන්නට සිදුවීම දුක්ඛිත තත්ත්වයකි. තමා ලැබීමට කැමති වන්නා වූ දෙයක් නොලැබෙන්නේ වේද එයද දුක්ඛිත තත්ත්වයකි. ඉතාම කෙටියෙන් සියල්ල හකුලා කීවොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදාන ස්කන්ධ පහම දුක්ඛිත තත්ත්වයකි. කතමා ච භික්ඛවේ ජාති යාතේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාන්ති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති. පදගත අර්ථ කතමාච කුමක්ද භික්ඛවේ පින්වත් මහණෙනි ජාති ඉපදෙන්නට සිදුවීම. යා තේසං තේසං සත්තානං යම් ආකාරයක ඒ සත්වයන්ගේ තම්හි තම්හි සත්ත නිකායේ ඒ සත්ව වර්ගයා තුළ ජාති සංජානාති ඉපදීමට සිදුවීමක් වේද ඉන්ද්‍රියන් මෝරා බිහිවෙන්නට සිදුවීමක් වේද ඔක්කන්ති ගර්භාෂයක් තුළ ඉපදීමට සිදුවීමක් වේද අභිනිබ්බන්ති ගර්භාෂයකින් තොරව හෝ ඉපදින්නට සිදුවීමක් වේද කන්දානං පාතු භාවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචඋපාදාන ස්කන්ධයන්ගේ පහළවීමක් වේද ආයතනානං පටිලාභෝ ඇසකන නාසය දිවකය යන කය සිත යන ආයතනයන් තිබෙන පරිදි උපතක් ලැබීමක් වේද අයං උච්චති භික්ඛවේ ජාති මේවනාහි පින්වත් මහණෙනි අණ්ඩජ ජලාභූජ සංසේදජ ඕපපාතික යන සතර යෝනිවල ඉපදෙන්නට සිදුවීමයයි කියනු ලැබේ. පද ගැලපීම පින්වත් මහණෙනි ඉපදෙන්නට සිදුවීම යන කුමක්ද ඒ සත්වයන්ගේ ඒ සත්ව වර්ගයා තුළ යම් ආකාරයක ඉපදෙන්නට සිදුවීමක් වේද ඉන්ද්‍රියන් මෝරා බිහිවන්නට සිදුවීමක් වේද ගර්භාෂයක් තුළ ඉපදෙන්නට සිදුවීමක් වේද ගර්භාෂයකින් තොරව හෝ ඉපදෙන්නට සිදුවීමක් වේද රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචඋපාදාන ස්කන්ධයේ පහළවීමක් වේද ඇසකන නාසය දිවකය සිත යන ආයතනයන් තිබෙන පරිදි උපතක් ලැබීමක් වේද පින්වත් මහණෙනි මේ වනාහි අණ්ඩජ ජලාභූජ සංසේදජ ඕපපාතික යන සතර යෝනිවල ඉපදෙන්නට සිදුවීමයයි කියනු ලැබේ. විස්තර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ හැම දුකක්ම ඉපදෙන්නට සිදුවීමත් සමගම හටගත් බව බොහෝ දේශනා තුළින් ඉතාම පැහැදිලි ලෙස පෙන්වා දී තිබේ. මේ ලෝකයට බුදුරජාණන් වහන්සේලා පහළවන්නේද එයට පිළිතුරු සෙවීම පිණිස කැප වූ උත්තම මනුෂ්‍යයන් තුළිනි. යළි යළි ඉපදෙන්නට, ජරා ජීර්ණත්වයට පත්වන්නට, මරණයට පත්වන්නට සිදුවීම නුවණැති මිනිසෙකුට බලවත් ප්‍රහෙලිකාවක් වීම පුදුමයක් නොවේ. කොටින්ම ඒ මහා ප්‍රඥ උත්තමයෝ සියල්ල අතහැර දමා මේ දුකින් නිදහස් වීමේ මගක් සොයන්නට පෙළඹෙන්නේද ඒ නිසාමය. පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට පත්වීමට පෙර තවම බුදු බවට පත් නොවුණු බෝධිසත්වයන් වහන්සේ නමක් වශයෙන් බෝධිමූලයේදී වැඩ සිටි ඒ විපස්සී නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ආකාරයේ කල්පනාවක් පහළ විය. අහෝ, මේ ලෝක සත්වයා වනාහි ඒකාන්තයෙන් පීඩාවට පත්ව සිටි උපදින්නේද වේ, ජරා ජීර්ණත්වයට පත්වෙන්නේද වේ, මරණයට පත්වෙන්නේද වේ, චුතිවන්නේ දවෙයි, යළි යළි උපදින්නේ දවෙයි. එසේ දුක් විඳිනා නමුදු මේ ආකාර වූ ජරා ජීර්ණව මරණයට පත්වීම නම් වූ දුක්ඛිත තත්වයෙන් නිදහස් වීමක් ගැන කිසිසේත් නොදනී. මේ ජරා ජීර්ණව මරණයට පත්වීම නම් වූ දුක්ඛිත තත්වයෙන් නිදහස් වීමක් ඇති කරගන්නේ කවරදාද? විපස්සී සුත්ත සංයුක්ත නිකාය. මෙසේ සියලු බුදුවරයන් වහන්සේලාට බුද්ධත්වය පිණිස පාදක වූයේ ඉහත දැක් වූ කාරණයම බව අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දුන්සේක. උපත ගැන කතා කිරීමේදී බොහෝ දෙනෙකුන් හිතාගෙන සිටින්නේ තනිකරම හිතක් භවයෙන් භවයට සංක්‍රමණය වෙමින් ලබා දෙන උපතක් හැටියටය. එය වැරදි අදහසකි. සාති නම් භික්ෂුවක් භවයෙන් භවයට සංක්‍රමණය වන හිතක් විඤ්ඤාණයක් ගැන කතා කළේය. එය මිත්‍යා දෘෂ්ටියක් බවත්, විඤ්ඤාණය වනාහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් බවත් යලිත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා දුන්හ. එහෙත් සාමාන්‍ය කතාබහේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා විඤ්ඤාණය මල්කුසේ පිහිටීමක් ගැන වදාළ තැන් අපට හමු වෙයි. පින්වත් මහණෙනි, මල්කුසේ පළමුව යම් සිතක් හටගත්තේ වේද, පළමුව යම් විඤ්ඤාණයක් පහළ වූයේ වේද, එය නිසාය ඔහුගේ ඉපදීම සිදුවන්නේ. පින්වත් මහණෙනි, එහෙයින් මව්කුසේ සිටි කාලයේද වසර 20ක් වනසේ ගණන් කොට උපසම්පදා කරන්නට අවසර දෙමි. මහා වග්ගපාලිය. එහෙත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම සත්‍යක් වශයෙන් දුක්ඛිත තත්වය විස්තර කරන තැනදී වදාරන්නේ මෙසේය. පින්වත් මහණෙනි, පඨවි ආපෝ තේජෝ වායෝ ආකාස විඥාන යන ධාතුන් හයෙහි ග්‍රහණය වීම නිසා ගර්භාෂයක බැස ගැනීම සිදුවේ. ගර්භාෂයක බැස ගැනීම තිබෙන කලෙහි නාම රූපය වෙයි. නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන හය වෙයි. ආයතන හය ප්‍රත්‍යයෙන් විඳීම වෙයි. පින්වත් මහණෙනි, මම වනාහි විඳින තැනැත්තා හට මෙය දුක්ඛිත තත්වයේයි පෙන්වා දෙමි. එම දුක්ඛිත තත්වයට මුල් වූ කාරණය මෙයයි පෙන්වා දෙමි. මේ මූලික කාරණය නැසූ කලෙහි දුකින් නිදහස් වීම නම් මෙයයි පෙන්වා දෙමි. දුකින් නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මෙයයි පෙන්වා දෙමි. තිත්තායතන සුත්ත අංගුත්තර නිකාය මහා වග්ගයෙන්. උපත ලැබීම පිණිස සකස් වෙන තැන් යෝනි හතරක් පමණක් තිබෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් දුටුසේක. ඒ හතර නම් මෙසේය. පින්වත් සාරිපුත්ත, උපත ලැබීම පිණිස සකස් වෙන තැන් යෝනි හතරකි. කුමක්ද ඒ යෝනි හතර? අණ්ඩජ යෝනිය, ජලාභූජ යෝනිය, සංසේදජ යෝනිය, ඕපපාතික යෝනිය වශයෙනි. පින්වත් මහන්, පින්වත් සාරිපුත්ත, යම් සත්වයෙක් බිත්තරයක් තුළ බිහිවී උපත ලබද්ද එය වනාහි අණ්ඩජ යෝනියක උපත ලැබීමය. යම් සත්වයෙක් ගර්භාෂයක වත්ථී කෝසං තුළ පිළිසිඳ උපත ලබද්ද එය වනාහි ජලාභූජ යෝනියක උපත ලැබීමය. යම් සත්වයේ කුණු වූ මසක හෝ කුණු වූ සිරුරක හෝ කුණු වූ ආහාරයක හෝ කුණු කානුවක වලක හෝ වසුරු දමන වලක හෝ උපදිද්ද එවනාහි සංසේදජ යෝනියක උපතයි. පින්වත් මහණින්, පින්වත් සාරිපුත්ත, සියලු දෙවියෝ සියලු නිරිසත්තු ඕපපාතිකව එනම් අණ්ඩජ ජලාභූජ සංසේදජ යන යෝනි වලින් තොරව උපත ලබයි. ඇතැම් මනුෂ්‍යයෝද, ඇතැම් විනිපාතික ප්‍රේත ආත්මද ඕපපාතිකව උපත ලබයි. ඒවනාහි ඕපපාතික යෝනියයි. මහා සීහනාද සුත්ත මජ්ඣිම නිකාය. මෞකුසක උපත ලැබීමේදී පවා සතර ආකාරයකට උපත ලබන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් දුටුසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස අනුත්තරිය වූ අනෙක් ගුණයකින්ද ඔබ වහන්සේ සමන්විත වනසේක. එනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්භාෂයක උපදින ආකාරය සද්ධර්මය තුළ වදාළ ආකාරය අපි මෙසේ දකිමු. ඒ අනුව භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ගර්භාෂයක උපත ලබන්නේ මේ සතර ආකාරයෙනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඇතැම් කෙනෙක් කිසිවක් නොදැන මවකුසට ඇතුළු වෙයි. කිසිවක් නොදැන මවකුසෙහි පි සිටි. කිසිවක් නොදැන මවකුසෙන් නික්මෙයි. මේ පළමුවන ආකාරයයි. ඇතැම් කෙනෙක් හොඳින් දැනගෙන මවකුසට ඇතුළු වෙයි. කිසිවක් නොදැන මවකුසේ සිටි. කිසිවක් නොදැන මවකුසෙන් නික්මෙයි. මේ දෙවන ආකාරයයි. ඇතැම් කෙනෙක් හොඳින් දැනගෙන මවකුසට ඇතුළු වෙයි. හොඳින් දැනගෙන මවකුසේ සිටි. එහෙත් කිසිවක් නොදැන මවකුසෙන් නික්මෙයි. මේ තුන්වන ආකාරයයි. ඇතැම් කෙනෙක් හොඳින් දැනගෙන මවකුසේ පිවිසෙයි. හොඳින් දැනගෙන මවකුසේ සිටි. හොඳින් දැනගෙන මවකුසෙන් නික්මෙයි. මේ සිව්වන ආකාරයයි. සම්පසාදනීය සුත්ත දීඝනිකාය. මෙසේ ඉපදින්නට සිදුවීමේදී සත්වයාගේ ඉරණම තුළ පවත්නා දුක්ඛිත තත්වය පරම සත්‍යයක් වශයෙන් අවබෝධ කොට දුකින් නිදහස් වීම පිණිස නුවණැති මනුෂ්‍යයන් යොමු කරවීමේ පරම චේතනාවෙනි මේ සද්ධර්මය බුදුරජාණන් වහන්සේලා විසින් දේශනු ලබන්නේ. එසේ නැතිව ගන්ධබ්බයන් ගැන පරීක්ෂණ පවත්වන්නට හෝ අන්තරා භවයේ සත්වයන් සිටිනවාදයයි සොය සොයා සිටින්නට හෝ ඒ ගැන නොයෙක් සභාවන් පවත්වමින් පණ්ඩිතමානීව වාද විවාද කරමින් සිටින්නට නොවේ. සද්ධර්මය වරදවා පටලවා ගැනීම බුදුරජාණන් වහන්සේ දුටුවේ විෂගෝර සර්පයකු වලිගයෙන් අල්ලා ගැනීමක් ලෙසය. විෂගෝර සර්පයකු වලිගයෙන් අල්ලාගත් විට ඌ යලි ආපසු හැරි අල්ලාගත් පුද්ගලයාටම දෂ්ට කරයි. දුකින් නිදහස් වීම මුල්කොට ඇති සද්ධර්මය මනස්ගාත අද්භූත ගුප්ත මාතෘකාවක් බවට පත්කරගෙන තමන් දැනමුතු පුද්ගලයන් ලෙස ඉස්මතු වෙන්නට වෑයම් කිරීම නිසා බොහෝ දෙනාට සද්ධර්මයේ අර්ථය වැරදි ලෙස තේරුම් යාමට හේතු වෙයි. විෂගෝර සර්පයකු අල්ලාගත යුත්තේ වලිගයෙන් නොවේ ඔළුවෙන්ය. එවිට ඌට අල්ලාගත් තැනැත්තාට හානියක් සිදු කළ නොහැකිය. මෙලෙසද සද්ධර්මයද හරි ආකාරව භාවිතා කළ යුතු දෙයකි. පින්වත් මහණෙනි, මේ සද්ධර්මය කුමක්දැයි තෝරාගත නොහැකි පරිදි මුලාවීම පිණිස අතුරුදහන් වීම පිණිස පවත්නා කාරණා දෙකකි. කුමන කාරණා දෙකක්ද? සද්ධර්මයේ වශයෙන් විස්තර කරන ලද දෙය තමන් සිතින් මවාගත් මත අනුව වැරදි ලෙස විග්‍රහ කිරීමද, එම වැරදි විග්‍රහයන් වැරදි තේරුම්ද මතුවීමද යන මෙයයි. එමෙන්ම පින්වත් මහණෙනි, මේ සද්ධර්මයේ වනාහි කුමක්දැයි මනාව තේරුම් ගැනීම පිණිසද අතුරුදහන් නොවීම පිණිසද පවත්නා කාරණා දෙකකි. කුමන කාරණා දෙකක්ද? සද්ධර්මයේ වශයෙන් විස්තර කරන දෙය බුද්ධ වචනය අනුව හරියාකාර ලෙස විග්‍රහ කිරීමද, එම හරියාකාර විග්‍රහය තුළින් සද්ධර්මයේ අර්ථය මනාකොට තේරුම් යාමද යන මෙයයි. අංගුත්තර නිකාය දුක නිපාත. කතමාච භික්කවේ ජරා යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජරා ජීරණතා කණ්ඩිවිච්චං පාලිච්චං වලිච්චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චති භික්කවේ ජරා. පදගතාර්ථ. කතමාච භික්කවේ ජරා, කුමක්ද පින්වත් මහණෙනි ජරා ජීර්ණත්වයට පත්වීම කියන්නේ? යාතේ සංතේසාං සත්තානං යම් ආකාරයක ඒ ඒ සත්වයන්ගේ තම්හි තම්හි සත්ත නිකායේ ඒ ඒ සත්ව වර්ගයා තුල ජරා දිරායාමක් වේද, ජීර්ණතා ජීර්ණත්වයට පත්වීමක් වේද, කණ්ඩිච්ඡං දත් කැඩී ගැලවී යාමක්, කෙස් ගැලවී යාම් ආදියෙන් අඩුපාඩු ඇතිවීමක් වේද, පාලිච්ඡං ඇඟපත ගොරෝසු වී රැලි වැටී යාමක් වේද, වලිච්ඡතා විකාර ස්වභාවයට පත්වීමක් වේද, ආයුනෝ සංහානි ආයුෂ ගෙවී යාමක් වේද, ඉන්ද්‍රියාණං පරිපාකෝ ඇස්කන්නාදී ඉන්ද්‍රියන් තමාහට අවනත නොවන පරිදි මෝරා යාමක් වේද, අයං උච්චති භික්ඛවේ ජරා මේවනාහි පින්වත් මහණෙනි, ජරා ජීර්ණත්වයට පත්වීමයයි කියනු ලැබේ. පද ගැලපීම. පින්වත් මහණෙනි, ජරා ජීර්ණත්වයට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයා තුළ යම් ආකාරයට දිරා යාමක් ජීර්ණත්වයට පත්වීමක් වේද, දත් කැඩී යාම කෙස් ගැලවී යාම ආදියෙන් අඩුපාඩු ඇතිවීමක් වේද, ඇඟපත ගොරෝසු වී රළි වැටී යාමක් වේද, විකාර තත්වයට පත්වීමක් වේද, ආයුෂ ගෙවී යාමක් වේද, ඇස්කන්නාදී ඉන්ද්‍රියන් තමාට අවනත නොවන පරිදි මෝරා යාමක් වේද? පින්වත් මහණෙනි, මේ වනාහි ජරා ජීර්ණත්වයට පත්වීමයයි කියනු ලැබේ. කතමංච භික්කවේ මරණං යන්තේ සන්තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති වචනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානං බේදෝ කලේබ රස්ස නික්කේපෝ ජීවිත ඉන්ද්‍රියේසු පච්චේදෝ ඉදං උච්චති භික්කවේ මරණං. පදගත අර්ථ. කතමංච භික්කවේ මරණං, කුමක්ද පින්වත් මහණෙනි මරණයට පත්වීම කියන්නේ? යං තේසං තේසං සත්තානං යම් ආකාරයක ඒ ඒ සත්වයන්ගේ තම්හා තම්හා සත්තනිකායා ඒ ඒ සත්ව ලෝකවලින් චුති චුතිවීමක් වේද, වචනතා චුතවන ස්වභාවයක් වේද, බේදෝ බිඳියාමක් වේද, අන්තරදානං අතුරුදහන් වීමක් වේද, මච්චු මරණං මරණයට පත්වීමක් වේද, කාල කිරියා කලුරිය කිරීමක් වේද, කලේබ රස්ස ශරීරය නික්කේපෝ අතහැර දැමීමක් වේද, ජීවිත ඉන්ද්‍රියස්ස ජීවිතය නම් වූ ඉන්ද්‍රියේ උපච්ඡේදෝ සිඳියාමක් වේද, ඉදං මේ වනාහි උච්චති කියනු ලැබේ. භික්ඛවේ පින්වත් මහණෙනි, මරණං මරණයට පත්වීමයයි. පද ගැලපීම. පින්වත් මහණෙනි, මරණයට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවලින් චුතවීමක් වේද, චුතවන ස්වභාවයක් වේද, බිඳියාමක් වේද, අතුරුදහන් වීමක් වේද, මරණයට පත්වීමක් වේද, කලුරිය කිරීමක් වේද, ශරීරය අතහැර දැමීමක් වේද, ජීවිතය නම් වූ ඉන්ද්‍රියේ සිඳියාමක් වේද, පින්වත් මහණෙනි මේ වනාහි මරණයට පත්වීමයයි කියනු ලැබේ. කතමෝච භික්කවේ සෝකෝ යෝකෝ භික්කවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති භික්ඛවේ සෝකෝ. පදගත අර්ථ. කතමෝච භික්ඛවේ සෝකෝ, කුමක්ද පින්වත් මහණෙනි හදවත දුකින් වෙලා ගන්නා ශෝකය කියන්නේ? යෝකෝ භික්ඛවේ, යම් ආකාරයට පින්වත් මහණෙනි අඤ්ඤතරඤ්ඤතරේන විවිධාකාර විපත් අතර කවර හෝ ව්‍යාසනේන විපතකින් සමන්නාගතස්ස පීඩා විදින තැනැත්තෙකු හට හෝ අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන විවිධාකාර විපත් අතර කවර හෝ දුකක් ඉවසිය නොහැකි දුක් සහිත පීඩාවෙන් පුට්ටස්ස සෝකෝ වේදනා විදින කෙනෙකු හට හෝ හදවතින් දුකින් වෙලා ගන්නා ශෝකයක් වේද සෝචනා ශෝකයෙන් තැවීමක් වේද සෝචිත්තත්තං ශෝකීව සිටින ස්වභාවයක් වේද අන්තෝ ශෝකෝ හිත දවාලන ශෝකයක් වේද අන්තෝ පරිශෝකෝ හිත හාත්පස වෙලා දවාලන ශෝකයක් වේද අයං උච්චති මේවනාහි කියනු ලැබේ. භික්ඛවේ ශෝකෝ පින්වත් මහණෙනි හදවත දුකින් වෙලා ගන්නා ශෝකයයි. පද ගැලපීම. පින්වත් මහණෙනි හදවත දුකින් වෙලා ගන්නා ශෝකය යනු කුමක්ද? පින්වත් මහණෙනි විවිධාකාර විපත් අතර කවර හෝ විපතකින් පීඩා විදුණු තැනැත්තෙකු හට හෝ විවිධාකාර විපත් අතර කවර හෝ ඉවසිය නොහැකි දුක් සහිත පීඩාවන් විදින කෙනෙකුට හෝ යම් ආකාරයට හදවත දුකින් වෙලා ගන්නා ශෝකයක් වේද ශෝක තැවීමක් වේද හිත දවාලන ශෝකයක් වේද හිත හාත්පස වෙලා දවාලන ශෝකයක් වේද පින්වත් මහණෙනි මේවනාහි හදවත දුකින් වෙලා ගන්නා ශෝකයයි කියනු ලැබේ. කතමෝච භික්කවේ පරිදේවෝ යෝකෝ භික්කවේ අඤ්ඤතරඤ්ඤ තරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චති භික්කවේ පරිදේවෝ. පදගතාර්ථ. කතමෝච භික්කවේ කුමක්ද පින්වත් මහණෙනි? පරිදේවෝ දුකින් කම්පිතව නම්ගොත් කියමින් හඬා වැළපීම යනු. යෝකෝ භික්කවේ යම් ආකාරයක පින්වත් මහණෙනි අඤ්ඤතරඤ්ඤ තරේන විවිධාකාර විපත් අතර කවර හෝ ව්‍යාසනේන විපතකින් සමන්නාගතස්ස පීඩා විඳින තැනැත්තෙකු හට හෝ අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන විවිධාකාර විපත් අතර කවර හෝ ඉවසිය නොහැකි දුක් සහිත පීඩාවෙන් පුට්ටස්ස වේදනා විඳින කෙනෙකුට හෝ ආදේවෝ හඬා වැළපීමක් වේද පරිදේවෝ නම්ගොත් කියමින් හඬා වැළපීමක් වේද ආදේවනා හඬා වැළපෙන ස්වභාවයක් වේද පරිදේවනා නම්ගොත් කියමින් හඬා වැළපෙන ස්වභාවයක් වේද ආදේවි තත්තං එසේ හඬා වැළපීමම වේද පරිදේවි තත්තං එසේ නම්ගොත් කියමින් හඬා වැළපීමම වේද අයං මේ වනාහි උච්චති කියනු ලැබේ. භික්ඛවේ පින්වත් මහණෙනි පරිදේවෝ දුකින් කම්පිතව නම්ගොත් කියමින් හඬා වැළපීම යයි. පද ගැලපීම. පින්වත් මහණෙනි දුකින් කම්පිතව නම්ගොත් කියමින් හඬා වැළපීම යනු කුමක්ද? පින්වත් මහණෙනි යම් ආකාරයක විවිධාකාර විපත් අතර කවර හෝ විපතකින් පීඩා විඳින තැනැත්තෙකු හට හෝ විවිධාකාර විපත් අතර කවර හෝ විපතකින් ඉවසිය නොහැකි දුක් සහිත පීඩාවෙන් වේදනා විඳින කෙනෙකුට හෝ හඬා වැළපීමක් වේද නම්ගොත් කියමින් හඬා වැළපීමක් වේද හඬා වැළපෙන ස්වභාවයක් වේද නම්ගොත් කියමින් හඬා වැළපෙන ස්වභාවයක් වේද එසේ හඬා වැළපීමම වේද එසේ නම්ගොත් කියමින් හඬා වැළපීමම වේද පින්වත් මහණෙනි මේ වනාහි දුකින් කම්පිතව නම්ගොත් කියමින් හඬා වැළපීම යයි කියනු ලැබේ. කතමංච භික්ඛවේ දුක්ඛං යංකෝ භික්ඛවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්කවේ දුක්ඛං. පදගත අර්ථ. කතමංච භික්කවේ, කුමක්ද පින්වත් මහණෙනි? දුක්ඛං, කායිකව ඇතිවන දුක්ඛිත තත්වේ යනු. යංකෝ භික්කවේ කායිකං, යම් ආකාරයක පින්වත් මහණෙනි කායිකව හටගන්නා දුක්ඛං නොයිවසිය හැකි පීඩාවක් වෙයිද? කායිකං අසාතං, කායිකව හටගන්නා අමිහිරි ස්වභාවයක් වේද? කාය සම්පස්සජං දුක්ඛං, කායික ස්පර්ශයෙන් හටගත් ඉවසිය නොහැකි පීඩාවකින් යුතු අසාතං වේදිතං, අමිහිරි ස්වභාවයෙන් යුතු විඳීමක් වෙයිද? ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං. මේ වනාහි පින්වත් මහණෙනි, කායිකව ඇතිවන දුක්ඛිත තත්වයයි කියනු ලැබේ. පද ගැළපීම. පින්වත් මහණෙනි, කායිකව ඇතිවන දුක්ඛිත තත්වය යනු කුමක්ද? පින්වත් මහණෙනි, කායිකව හටගන්නා යම් ආකාරයක නොයවසිය හැකි පීඩාවක් වේද? කායිකව හටගන්නා අමිහිරි ස්වභාවයක් වේද? කායික ස්පර්ශයෙන් හටගත් ඉවසිය නොහැකි පීඩාවගෙන් යුතු අමිහිරි ස්වභාවයෙන් යුතු විඳීමක් වේද? පින්වත් මහණෙනි, මේ වනාහි කායිකව ඇතිවන දුක්ඛිත තත්වයයි කියනු ලැබේ. කතමංච භික්ඛවේ දෝමනස්සං. යංකෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං, චේතසිකං අසාතං, මනෝ සම්පස්සජං දුක්ඛං, අසාතං වේදිතං, ඉදං උච්චති භික්ඛවේ දෝමනස්සං. පදගත අර්ථ. කතමංච භික්ඛවේ දෝමනස්සං, කුමක්ද පින්වත් මහණෙනි මානසිකව හටගන්නා දුක් තැවුල් යනු? යංකෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං, යම් ආකාරයක පින්වත් මහණෙනි මානසිකව හටගන්නා නොයවසිය හැකි පීඩාවක් වේද? චේතසිකං අසාතං, මානසිකව හටගන්නා අමිහිරි ස්වභාවයක් වේද? මනෝ සම්පස්සජං දුක්ඛං, මානසික ස්පර්ශයෙන් හටගත් ඉවසිය නොහැකි පීඩාවගෙන් යුතු අසාතං වේදිතං, අමිහිරි ස්වභාවයෙන් යුතු දුක් තැවුල් විඳීමක් වේද? ඉදං උච්චති භික්ඛවේ දෝමනස්සං. මේ වනාහි පින්වත් මහණෙනි, මානසිකව හටගන්නා දුක් තැවුල් යනුවෙන් කියනු ලැබේ. පද ගැළපීම. පින්වත් මහණෙනි, මානසිකව හටගන්නා දුක් තැවුල් යනු කුමක්ද? පින්වත් මහණෙනි, මානසිකව හටගන්නා යම් ආකාරයක නොයවසිය හැකි පීඩාවක් වේද? මානසිකව හටගන්නා අමිහිරි ස්වභාවයක් වේද? මානසික ස්පර්ශයෙන් හටගත් ඉවසිය නොහැකි පීඩාවන්ගෙන් යුතු අමිහිරි ස්වභාවයෙන් යුතු දුක් තැවුල් විඳීමක් වේද? පින්වත් මහණෙනි, මේ වනාහි මානසිකව හටගන්නා දුක් තැවුල් යයි කියනු ලැබේ. කතමෝච භික්ඛවේ උපායාසෝ, යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ, ආයාසි තත්තං උපායාසි තත්තං අයං උච්චති භික්ඛවේ උපායාසෝ. පදගතාර්ථ. කතමෝච භික්ඛවේ උපායාසෝ, කුමක්ද පින්වත් මහන්නේ තමාට ඇති වූ දුක ගැන සිත සිතා සුසුම් හෙලීම යනු? යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස, යම් ආකාරයක පින්වත් මහණෙනි විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින්නෙකු හට අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස, විවිධාකාර විපත් අතරින් නොයවසිය හැකි දුක් සහිත පීඩාවෙන් වේදනා විඳින කෙනෙකුන් හට ආයාසෝ උපායාසෝ, ආයාසි තත්තං උපායාසි තත්තං, මහත් වෙහසක් ඇති වෙන්නේ වේද? ඒ දුක ගැන සිත සිතා මහත් වෙහෙසින් සුසුම් හෙලන්නේ වේද? මහත් වෙහෙසකර ස්වභාවයක් වේද? දුක් ගැන සිත සිතා මහත් වෙහෙසින් සුසුම් හෙලීමක් වේද? අයං උච්චති භික්කවේ උපායාසෝ මේවනාහි කියනු ලැබේ. පින්වත් මහණෙනි, තමාට ඇතිවුණු දුක ගැන සිත සිතා සුසුම් හෙලීමයයි. පද ගැලපීම. පින්වත් මහණෙනි, තමාට ඇතිවන දුක ගැන සිත සිතා සුසුම් හෙලීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් හට විවිධාකාර විපත් අතරින් නොයවසිය හැකි දුක් සහිත පීඩාවෙන් වේදනා විඳින කෙනෙකුන් හට යම් ආකාරයක මහත් වෙහෙසක් ඇතිවන්නේ වේද? ඒ දුක ගැන හිත හිතා මහත් වෙහෙසින් සුසුම් හෙලන්නේ වේද? මහත් වෙහෙසකර ස්වභාවයක් වේද? දුක ගැන සිත සිතා මහත් වෙහෙසින් සුසුම් හෙලීමක් වේද? පින්වත් මහණෙනි, මේ වනාහි තමාට ඇතිවුණු දුක ගැන සිත සිතා සුසුම් හෙලීමයයි කියනු ලැබේ. කතමෝච භික්කවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඉද යස්සතේ හොಂತಿ අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මෝ යේවා පනස්සතේ හොಂತಿ අනත්ථකාමා අහිතකාමා අපාසුකකාමා අයෝග්ගක්ඛේමකාමා යාතේහි සද්දින් සංගති සමාගමෝ සමෝදානං මිස්සීවාවෝ අයං උච්චන්ති උච්චති භික්කවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. පද ගැලපීම. පින්වත් මහණෙනි, තමාහට කිසිසේත් ප්‍රිය නොවූ අරමුණු මෙන්ම පුද්ගලයන්ද සමග එක්වන්නට සිදුවීමේ දුක්ඛිත තත්වය යනු කුමක්ද? යම් කෙනෙකුට මෙකරුණෙහිලා අයහපත් වූ විරූපී වූ ප්‍රිය නොවූ රූප ශබ්ද ගන්ධ රස හෝ කයට දැනෙන ස්පර්ශය හෝ සිතට සිතන දේ හෝ යන මෙවැනි අරමුණු වෙයිද? යම් කෙනෙකුට වනාහි තමාව විපතට හෙළනු කැමති, තමාගේ අයහපත කැමති, තමාහට පීඩා කරනු කැමති, තමාව නොමග හිලා හෙළනු කැමති යම්කිසි මෙවැනි පුද්ගලයෝ සිටිද්ද, එසේ විපත් සදන අරමුණු හා පුද්ගලයන් සමග මුණගැසීමක් වේද? එකට හමුවීමක් වේද? එක්ව සිටින්නට සිදුවේද? එකට ජීවත්වන්නට සිදුවේද? පින්වත් මහණෙනි, මේ වනාහි තමාහට කිසිසේත් ප්‍රිය නොවූ අරමුණු මෙන්ම පුද්ගලයන්ද සමග එක්වන්නට සිදුවීමේ දුක්ඛිත තත්වේයයි කියනු ලැබෙයි. කතමෝච භික්ඛවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඉද යසතේ හොಂತಿ ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා යේවා පනස්සතේ හොಂತಿ අත්ථකාමා හිතකාමා පාසුකකාමා යෝගක්ඛේමකාමා මාතාවා පිතාවා බාතාවා බගිනිවා ජෙට්ටාවා කනිට්ටාවා මිත්තාවා අමච්චවා ඥාති සලෝහිතාවා යාතේහි සද්දින් අසංගති අසම අසමාගාමෝ අසමෝදානං අමිස්සීභාවෝ අයං උච්චති භික්කවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. පද ගැලපීම. පින්වත් මහණෙනි, තමාට ඉතාම ප්‍රියමනාප වූ අරමුණු වලින් මෙන්ම පුද්ගලයන්ගෙන්ද වෙන්වන්නට සිදුවීම දුක්ඛිත තත්වේ යනු කුමක්ද? යම් කෙනෙකුට මෙකරුණෙහිලා යහපත් වූ සුන්දර වූ ප්‍රියමනාප වූ හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ කයට දැනෙන ස්පර්ශය හෝ සිතට සිතන දේ හෝ යන මෙවැනි අරමුණු වෙයිද? යම් කෙනෙකුට වනාහි තමාට යහපත කරනු කැමති, තමාට සිත සලසනු කැමති, තමාට පහසු විහෙරණ සදනු කැමැති, තමාව සුමගෙහි යොදවනු කැමැති, එනම් මෑණිවරු හෝ පියවරු හෝ සොහොයුර සොහොයුරෝ හෝ, තමාට වැඩිමහල් හෝ තමාට බාල වූ හෝ, මිත්‍ර හෝ හිතවතුන් හෝ, ලේනෑයෝ හෝ යම්කිසි මෙවැනි පුද්ගලයෝ සිටිද්ද, මෙවැනි අරමුණු හා පුද්ගලයන්ගෙන් යම් ආකාරයක වෙන්වීමක් වේද, වෙන්ව සිටින්නට සිදුවේද, දුරුවන්නට සිදුවේද, එක් නොවී ජීවත් වන්නට සිදුවේද, පින්වත් මහණෙනි, මේ වනාහි තමාට ඉතාම ප්‍රියමනාප වූ අරමුණු වලින් මෙන්ම පුද්ගලයන්ගෙන්ද වෙන්වන්නට සිදුවීමේ දුක්ඛිත තත්වයයි කියනු ලැබේ. කතමංච භික්කවේ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං, ජාති ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති, අහෝ වතමයං න ජාති ධම්මා අස්සාම න ච වතනෝ ජාති ආගච්ඡෙයාති, නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. පින් පද ගැලපීම. පින්වත් මහණෙනි, රෝග පීඩාවන්ට ගොදුරු වීම උරුම කරගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ වෙයි. අනේ, අපවනාහි ඒකාන්තයෙන් රෝග පීඩාවන්ට ගොදුරු වීම උරුම කරගත් උදවිය නොවන්නෙමු. නම් අප වෙත රෝග පීඩාවන්ට ගොදුරු වීම යලි පැමිණීම ඒකාන්තයෙන් නොවන්නේ නම්, එහෙත් පින්වත් මහණෙනි, එවනාහි කැමැතිවීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැක්කේමය. මෙය තමා ලැබීමට කැමැතිවන්නා වූ දෙයක් නොලැබෙන්නේ වේද? ඒ දෙයට අයත් දුක්ඛිත තත්වයකි. මරණ ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති, අහෝ වත මයං න මරණ ධම්මා අස්සාම නච වතනෝ මරණං ආගච්ඡෙයාති, නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. පද ගැලපීම. පින්වත් මහණෙනි, මරණයට පත්වීම උරුම කරගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හටගනී. අහෝ, අපි වනාහි ඒකාන්තයෙන් මරණයට පත්වීම උරුම කරගත් උදවිය නොවන්නෙමු. නම් අප වෙත ඒකාන්තයෙන් මරණයට පත්වීම යලි පැමිණීම නොවන්නේ නම් ඉතා මැනවි. එහෙත් පින්වත් මහණෙනි, එය වනාහි කැමැතිවීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැකිය. මෙයද තමා ලැබීමට කැමැතිවන්නා වූ දෙයක් නොලැබෙන්නේ වේද? එයට අයත් දුක්ඛිත තත්වයකි. සෝක ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති, අහෝ වත මයං න සෝක ධම්මා අස්සාම නච වතනෝ සෝකෝ ආගච්ඡෙයාති, නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. පද ගැලපීම. පින්වත් මහණෙනි, හදවත දුකින් වෙලා ගන්නා ශෝකය හට ගැනීම උරුම කරගත් සත්වයන්ට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ වෙයි. අහෝ, අපි වනාහි ඒකාන්තයෙන් හදවත දුකින් වෙලා ගන්නා ශෝකය හට ගැනීම උරුම කරගත් උදවිය නොවන්නෙමු. නම් අප වෙත හදවත දුකින් වෙලා ගන්නා ශෝකය යලි පැමිණීම ඒකාන්තයෙන්ම නොවන්නේ නම් ඉතා මැනවි. එහෙත් පින්වත් මහණෙනි, මෙය වනාහි කැමැතිවීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැක්කේමය. මෙයද තමා ලැබීමට කැමැතිවන්නා වූ දෙයක් නොලැබෙන්නේ වේද? එයට අයත් දුක්ඛිත තත්වයකි. පරිදේව ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති, අහෝ වත මයං න පරිදේව ධම්මා අස්සාම නච වතනෝ පරිදේවෝ ආගච්ඡෙයාති, නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. පද ගැලපීම. පින්වත් මහණෙනි, දුක දරාගත නොහැකිව නම් ගොත් කියමින් හඬා වැළපීම උරුම කරගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ වෙයි. අනේ අපි වනාහි දුක දරාගත නොහැකිව නම් ගොත් කියමින් හඬා වැළපීම උරුම කරගත් උදවිය නොවන්නෙමු නම් අපි වෙත දුක දරාගත නොහැකිව නම් ගොත් කියමින් හඬා වැළපීම නොවන්නේ නම් ඉතා මැනවි. එහෙත් පින්වත් මහණෙනි, ඒ වනාහි කැමැති වීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැක්කේමය. දුක්ඛ ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන්න දුක්ඛ ධම්මා අස්සාම නචවතනෝ දුක්ඛං ආගච්ඡෙයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. පද ගැලපීම. පින්වත් මහණෙනි, කායිකව ඇතිවන නොයවසිය හැකි දුක් පීඩා උරුම කරගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නා වේ. අනේ අපි වනාහි ඒකාන්තයෙන් කායිකව ඇතිවන නොයවසිය හැකි දුක් පීඩා උරුම කරගත් උදවිය නොවන්නෙමු නම් අප වෙත කායිකව ඇතිවන නොයවසිය හැකි දුක් පීඩා යලි පැමිණීම ඒකාන්තයෙන්ම නොවෙන්නේ නම් ඉතා මැනවි. එහෙත් පින්වත් මහණෙනි, ඒ වනාහි කැමැතිවීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැකිය. මෙයද තමා ලැබීමට කැමැති වන්නා වූ දෙයක් නොලැබෙන්නේ නම් එයට අයත් දුක්ඛිත තත්වයකි. දෝමනස්ස ධම්මානම් භික්කවේ සත්තා ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන්න දෝමනස්ස ධම්මා අස්සාම නච වතනෝ දෝමනස්සානං ආගවේය ජෙයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. පද ගැලපීම. පින්වත් මහණෙනි, මානසිකව හටගන්නා දුක් තැවුල් උරුම කරගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ වෙයි. අනේ අපි වනාහි ඒකාන්තයෙන් මානසිකව හටගන්නා දුක් තැවුල් උරුම කරගත් උදවිය නොවන්නෙමු නම් අප වෙත මානසිකව හටගන්නා දුක් තැවුල් යලි පැමිණීම නොවන්නේ නම් ඉතා මැනවි. එහෙත් පින්වත් මහණෙනි, ඒ වනාහි කැමැතිවීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැක්කේමය. මෙයද තමා ලැබීමට කැමැති වන්නා වූ දෙයක් නොලැබෙන්නේද එයට අයත් දුක්ඛිත තත්වයකි. උපායාස ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වත මයන්න උපායාස ධම්මා අස්සාම නච වතනෝ උපායාසෝ ආගච්ඡෙයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. පද ගැලපීම. පින්වත් මහණෙනි, තමාට ඇති වූ දුක ගැන සිත සිතා සුසුම් හෙලීම උරුම කරගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හටගන්නේ වෙයි. අනේ අපි වනාහි ඒකාන්තයෙන් තමාට ඇති වූ දුක ගැන සිත සිතා සුසුම් හෙලීම උරුම කරගත් උදවිය නොවන්නෙමු නම් අප වෙත තමාට ඇති වූ දුක ගැන සිත සිතා සුසුම් හෙලීමේ ස්වභාවය යලි පැමිණීම ඒකාන්තයෙන් නොවන්නේ නම් ඉතා මැනවි. එහෙත් පින්වත් මහණෙනි, ඒ වනාහි කැමැතිවීමෙන් පමණක් උදා කර ගැනීමට කිසිසේත් නොහැක්කේමය. මෙයද තමා ලැබීමට කැමැති වන්නා වූ දෙයක් නොලැබෙන්නේ වේද එයට අයත් දුක්ඛිත තත්වයකි. කතමේච භික්කවේ සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා සෙයතිදං රූප උපාදානක්ඛන්ධෝ වේදනානුපාදානක්ඛන්ධෝ සංඥානුපාදානක්ඛන්ධෝ සංඛාරෝපාදානක්ඛන්ධෝ විඤ්ඤානුපාදානක්ඛන්ධෝ ඉමේ උච්ඡන්ති භික්ඛවේ සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධාපි දුක්ඛා ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං. පද ගැලපීම. පින්වත් මහණෙනි, ඊතාම කෙටියෙන් හකුලා කියන විට උපාදාන ස්කන්ධ පහම දුක්ඛිත තත්වේ අනුකුමක්ද? ඒ කවර උපාදාන ස්කන්ධ පහක්ද යත් සතර මහා භූත ප්‍රත්‍යයෙන් හටගන්නා රූප උපාදාන ස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වේදනා උපාදාන ස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා අරමුණු හඳුනා ගැනීම නම් වූ සංඥා උපාදාන ස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා භවයන්හි විපාක විදීම පිණිස කර්ම රැස් වෙන චේතනාව නම් වූ සංකාර උපාදාන ස්කන්ධය නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා වූ විඥාන උපාදාන ස්කන්ධය පින්වත් මහණෙනි ඊතාම කෙටියෙන් සියල්ල හකුලා මේ උපාදාන ස්කන්ධ පහේම දුක්ඛිත තත්වයේයි කියනු ලැබේ පින්වත් මහණෙනි මෙය වනාහි පරම සත්‍යක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වයේයි කියනු ලැබේ අවබෝධ කරගත යුතු පරම සත්‍යක් වශයෙන් පවත්නා දුක්ඛිත තත්වය පිළිබඳ විස්තර නිමාවිය සමුදය සත්‍ය කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පද ගැලපීම පින්වත් මහණෙනි පරම සත්‍යයක් වශයෙන් පවත්නා මේ දුක්ඛිත తත්වය සකස් වීමට මූලික වූ කාරණේ කුමක්ද ඒ ඒ ආත්ම භාවයන් තුල සතුටින් පිළිගන්නා වූ ආශ්වාදයෙන් ඇලී ගිය ස්වභාවයෙන් යුත වූ යලි යලි භව පැවැත්ම සකසා දෙන්නා වූ යම් ආකාරයක තණ්හාවක් වේද එයයි ඒ කවර තණ්හාවක්ද යත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන పంచకామ కెరేహి ఎతివన్నావు కామ తన్హావయ భవ పవత్మహా బెందిగియ భవ తన్హావయ భవ పవత్మకిన్ తొరవ పవతిన్నట ఎతి ఆశావ నంవు విభవ తన్హావయ సోకో పనేసా బిక్కవే తన్హా కత్త ఉప్పజ్జమానా ఉప్పజ్జతి కత్త నివీసమానా నివీసతి යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං පද ගැලපීම පින්වත් මහණෙනි මේ ආකාරයෙන් පවත්නා වූ තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ කොහිද තන්පත්ව පවති නම් තන්පත්ව පවතින්නේ කොහිද පින්වත් මහණෙනි ලෝකේහි පිය රූපයක් පවත්නා මිහිරි ස්වરૂපයෙන් පවත්නා යම් දෙයක් ඇද්ද මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය මේ තණ්හාව තන්පත් වී පවති නම් තන්පත්ව පවතින්නේ එහිය ලෝකේහි ප්‍රිය ස්වરૂපයෙන් යුතු වූ දෙය මිහිරි ස්වરૂපයෙන් යුතු වූ දෙය කුමක්ද චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති සෝතේ ලෝකේ පෙය්‍යාලං ගානං ලෝකේ පෙය්‍යාලං ජීවහා ලෝකේ පෙය්‍යාලං කායෝ ලෝකේ පෙය්‍යාලං මනෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති පද ගැලපීම මේ අසවනාහි ලෝකේහි ප්‍රිය ස්වરૂපයෙන් පවත්නා දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවත්නා දෙයකි මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය මේ තණ්හාව පවතිනවා නම් පවතින්නේ එහිය මේ කනවනාහි ලෝකේහි පෙය්‍යාලං නාසය වනාහි ලෝකේහි පෙය්‍යාලං දිව වනාහි ලෝකේහි පෙය්‍යාලං මේ ශරීරය වනාහි ලෝකේහි පෙය්‍යාලං මේ සිත වනාහි ලෝකේහි ප්‍රිය ස්වરૂපයෙන් පවත්නා දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවත්නා දෙයකි මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය මේ තණ්හාව තැන්පත්ව පවතිනවා නම් පවතින්නේ එහිය. රූපා ලෝකේ පෙය්‍යාලං, සද්ධා ලෝකේ පෙය්‍යාලං, ගන්ධා ලෝකේ පෙය්‍යාලං, රසා ලෝකේ පෙය්‍යාලං, පොට්ටබ්බා ලෝකේ පෙය්‍යාලං, ධම්මා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති. පද ගැලපීම. ඇසට පෙනෙන රූප ලෝකයේහිද, කනට ඇසෙන ශබ්ද ලෝකයේහි, නාසයට දැනෙන ගඳ සුවඳ ලෝකයේහි, දිවට දැනෙන රස ලෝකයේහි, කයට දැනෙන ස්පර්ශ ලෝකයේහි, සිතට සිතෙන දේද ලෝකයේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතිනවා නම් තැන්පත්ව පවතින්නේ එහිය. චක්කු විඤ්ඤාණං ලෝකේ, සෝත විඤ්ඤාණං ලෝකේ, ගාන විඤ්ඤාණං ලෝකේ, ජීවා විඤ්ඤාණං ලෝකේ, කාය විඤ්ඤාණං ලෝකේ, මනෝ විඤ්ඤාණං ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති. පද ගැලපීම. ඇස මුල්කොට රූප සිතින් දැන ගැනීම ලෝකේහි පෙය්‍යාල. කන මුල්කොට ශබ්ද සිතින් දැන ගැනීම පෙය්‍යාල. නාසය මුල්කොට ගඳ සුවඳ සිතින් දැන ගැනීම පෙය්‍යාල. දිව මුල්කොට රසය සිතින් දැන ගැනීම පෙය්‍යාල. කය මුල්කොට පහස සිතින් දැන ගැනීම පෙය්‍යාල. සිත මුල්කොට සිතෙන් දේ සිතෙන් දැන ගැනීම ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් තැන්පත්ව පවතින්නේ එහිය. චක්කු සම්පස්සෝ ලෝකේ, සෝත සම්පස්සෝ ලෝකේ, ගාන සම්පස්සෝ ලෝකේ, ජිවහා සම්පස්සෝ ලෝකේ, කාය සම්පස්සෝ ලෝකේ, මනෝ සම්පස්සෝ ලෝකේ, පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති. පද ගැලපීම. ඇසත් රූපයත් සිතත් එකට එක්වීම ලෝකේහි පෙය්‍යාල. කනත් ශබ්දයත් සිතෙහි එකට එක්වීම ලෝකේහි පෙය්‍යාල. නාසයත් ගඳත් සුවඳත් සිතත් එකට එක්වීම ලෝකේහි පෙය්‍යාල. දිවත් රසයත් සිතත් පෙය්‍යාල. කයත් පහසත් සිතත් පෙය්‍යාල. සිතත් සිතට සිතන දෙයත් එය සිතින් දැන ගැනීමටත් එකට එක්වීම ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් තැන්පත්ව පවතින්නේ එහිය. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ, සෝත සම්පස්සජා වේදනා ලෝකේ, ගාන සම්පස්සජා වේදනා ලෝකේ, ජීවහා සම්පස්සජා වේදනා ලෝකේ, කාය සම්පස්සජා වේදනා ලෝකේ, මනෝ සම්පස්සජා වේදනා ලෝකේ, පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති. පද ගැලපීම. ඇසත් රූපයත් සිතත් එක්වීමෙන් හටගන්නා වින්දනය, කනත් ශබ්දයත් සිතත් එක්වීමෙන් හටගන්නා වින්දනය, නාසයත් ගඳ සුවඳත් සිතත් එක්වීමෙන් හටගන්නා වින්දනය, දිවත් රසයත් සිතත් එක්වීමෙන් හටගන්නා වින්දනය, කයත් පහසත් සිතත් එක්වීමෙන් හටගන්නා වින්දනය. සිතත් සිතට සිතන දේත් එය සිතින් දැනගැනීමත් එක්වීමෙන් හටගන්නා වින්දනය. ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් පවතින්නේ එහිය. රූප සංඥා ලෝකේ, සද්ද සංඥා ලෝකේ, ගන්ධ සංඥා ලෝකේ, රස සංඥා ලෝකේ, පොට්ටබ්බ සංඥා ලෝකේ, ධම්ම සංඥා ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. පද ගැළපීම. රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගඳ සුවඳ, රස පහස, සිතට සිතන දේ වැනි දේ හඳුනා ගැනීම, ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් තැන්පත්ව පවතින්නේ එහිය. රූප සංචේතනා ලෝකේ, සද්ද සංචේතනා ලෝකේ, ගන්ධ සංචේතනා ලෝකේ, රස සංචේතනා ලෝකේ, පොට්ටබ්බ සංචේතනා ලෝකේ, ධම්ම සංචේතනා ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. පද ගැළපීම. ඇසින් හඳුනාගත් රූපයට අනුව චේතනා ක්‍රියාත්මක වීම, කනින් හඳුනාගත් ශබ්දයට අනුව චේතනාව ක්‍රියාත්මක වීම, නාසයෙන් හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා ක්‍රියාත්මක වීම, දිවෙන් හඳුනාගත් රසයට අනුව චේතනා ක්‍රියාත්මක වීම, කයින් හඳුනාගත් පහසට අනුව චේතනාව ක්‍රියාත්මක වීම, සිතින් හඳුනාගත් දෙයට අනුව චේතනා ක්‍රියාත්මක වීම, ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් පවතින්නේ එහිය. රූප තණ්හා ලෝකේ, සද්ද තණ්හා ලෝකේ, ගන්ධ තණ්හා ලෝකේ, රස තණ්හා ලෝකේ, පොට්ටබ්බ තණ්හා ලෝකේ, ධම්ම තණ්හා ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. පද ගැළපීම. ඇසින් හඳුනාගත් රූප කෙරෙහි ආශාව ඇතිවීම, කනින් හඳුනාගත් ශබ්ද කෙරෙහි, නාසයෙන් හඳුනාගත් ගඳ සුවඳ කෙරෙහි, දිවෙන් හඳුනාගත් රස කෙරෙහි, කයින් හඳුනාගත් පහස කෙරෙහි, සිතින් හඳුනාගත් දෙය කෙරෙහි වෙන වෙනම ආශාව ඇතිවීම, ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් තැන්පත්ව පවතින්නේ එහිය. රූප විතක්කෝ ලෝකේ, සද්ද විතක්කෝ ලෝකේ, ගන්ධ විතක්කෝ ලෝකේ, රස විතක්කෝ ලෝකේ, පොට්ටබ්බ විතක්කෝ ලෝකේ, ධම්ම විතක්කෝ ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. පදගතාර්ථ. ඇසින් හඳුනාගත් රූප ගැන සිතින් සිටීම, කනින් හඳුනාගත් ශබ්ද ගැන සිතමින් සිටීම, නාසයෙන් හඳුනාගත් ගඳ සුවඳ ගැන සිතමින් සිටීම, දිවෙන් හඳුනාගත් රසයන් ගැන සිතමින් සිටීම, කයින් හඳුනාගත් පහස ගැන සිතමින් සිටීම, සිතින් හඳුනාගත් දෙය ගැන සිතමින් සිටීම, ලෝකේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් තැන්පත්ව පවතින්නේ එහිය. රූප විචාරෝ ලෝකේ, සද්ද විචාරෝ ලෝකේ, ගන්ධ විචාරෝ ලෝකේ, රස විචාරෝ ලෝකේ, පොට්ටබ්බ විචාරෝ ලෝකේ, ධම්ම විචාරෝ ලෝකේ, පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං. පද ගැළපීම. ඇසින් හඳුනාගත් රූප ගැන යලි යලිත් සිතමින් සිටීම, කනින් හඳුනාගත් ශබ්ද ගැන යලි යලිත් සිතමින් සිටීම, නාසයෙන් හඳුනාගත්, දිවෙන් හඳුනාගත්, කයින් හඳුනාගත් දේ ගැන සිතමින් සිටීම, සිතින් හඳුනාගත් දේ ගැන යළි යළිත් සිතමින් සිටීම, ලෝකයේහි ප්‍රිය ස්වරූපයෙන් පවත්නා දෙයකි, මිහිරි ස්වරූපයෙන් පවත්නා දෙයකි. මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ එහිය. මේ තණ්හාව තැන්පත්ව පවතී නම් තැන්පත්ව පවතින්නේ එහිය. පින්වත් මහණෙනි, මේ වනාහි පරම සත්‍යයක් වශයෙන් පවත්නා දුක් හැටගැනීමට මූලික කාරණේයයි කියනු ලැබේ. නිරෝධ සත්‍යය